नमस्कार वेवा बुदुर्वणट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवणट समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुवणट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवणट समदा तिसारण शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनी අදාපි හවස් වරුවේදී ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ සතරවෙනි නිපාතයේට ඇතුළත් තිබෙන දේශනාවක්. මේ දේශනාවේ නම කේශී සූත්‍රය. කේශී කියන අස්වයන් පුහුණු කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි කේශී සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථී කියන ගුණය දැකගන්නට පුළුවන් වෙනවා. සවස් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ කේශී අරභයා මේ දේශනාව වදාළේ. ඉතින් මේ කේශී කියන පුද්ගලයා අස්වයන් පුහුණු කරන එක්කෙනා. අස්වයන් පුහුණු කරන එක්කෙනාට කියනවා අස්ස ධම්ම සාරථී කියලා. අස්වයන් පුරුදු කරන කෙනා පුහුණු කරන කෙනාට මොකද්ද කියන්නේ? ඔව්, මිනිස්යන්ව පුහුණු කරන කෙනාට කියනවා පුරිස ධම්ම සාරති. එතකොට කේශී අස්ස ධම්ම සාරති. අස්වයන්ව පුහුණු කරනවා. ඉතින් මේ කේශී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට ගිහින් උන්වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, "හා කේශී, ඔබ බොහොම ප්‍රසිද්ධයි අස්වයන් දමණය කිරීමට, අස්වයන්ව පුහුණු කිරීමට ඔබ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ කොයි විදිහටද අස්වයන්ව පුහුණු කරන්නේ?" කියලා ඇහුවා. ඉතින් කිව්වා, "ස්වාමීනි, මං අස්වයන්ව පුහුණු කරන්නේ මෙන්න මේ විදිහටයි. මං අස්වයන්ව මේ මෘදු විදිහට, මුදුමලොක් විදිහට පුහුණු කරනවා. ඊට ගැළපෙන අස්වයන්ව. ඇතන් අස්වයන්ව මම පුහුණු කරන්නේ ටිකක් සැරපරුස විදිහටයි. පරුස විදිහට මං අස්වයන්ව පුහුණු කරනවා. සමහර අස්වයන් ඉන්නවා, ඒ දෙකම මිශ්‍ර කරලායි පුහුණු කරන්න ඕන. ඒ කියන්නේ සමහර අවස්ථාවල් වෙනවා මෘදු විදියට සලකන්න වෙනවා යාස්පයන්ට. ඇතෙන් අවස්ථාවල් දෙනවා සැරට ඉන්න වෙනවා. ඒ විදියටයි කියන මේ අස්වයන්ව පුහුණු කරන්නේ, දමණය කරන්නේ." බුදුරජාණන් වහන්සේ අහනවා, "ඉතින් කේශී, ඉතින් ඔය අස්වයන්ව මෘදු විදියට පුහුණු කරන්න හදනකොට ඒ අස්පයා ඒ විදියට දමණය වෙන්නේ නැත්තම් සරපරුස විදියට පුහුණු කරන්න හදනකොට ඒ විදියට දමනේ වෙන්නේ නැත්නම් මුරුදු විදියටයි සරපරුස විදියටයි දෙකෙන්ම පුහුණු කරද්දි පුහුණු වෙන්නේ නැත්නම් එවැනි අස්වැන්ට ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි, ඉතින් අස්වැයා දමනේ විය යුතු අස්වැයා දමනේ වෙන්න යාට වාර දෙනෝනේ අස්වැයන්ව. ඒතර දමනේ විය යුතු අස්වැයා මුරුදු විදියට හික්මෙන්නේ නැත්නම් පරුස විදියට හික්මෙන්නේ නැත්නම් මුරුදු විදියටයි පරුස විදියටයි දෙකෙන්ම හික්මෙන්නේ නැත්නම් ස්වාමීනි මං ඒකව මරනවා. ඒ මොකද හේතුව ආචාර්ය කුලේට, ඒ කිවි අස්යම් පුහුණු කරන කුලේට අවනම්බුවක් වෙන්න එපා කියලා. අවනම්බු ඇති කර ගැනීම වළක්වන්නයි මං ඉබඳු අස්යම්ව මරනවා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න එයාගේ අස්යම් පුහුණු කරන පිළිලයා විස්තර කළා. දැන් එයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ගැන හැමතැනම ප්‍රතිරිලා තිබෙනවා අනුත්තරු පුරිස ධම්ම සාරති කියලා. මේ මිනිසුන්ව දමණය කිරීමේලා අනුත්තර වූ පරම උතුම් වූ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා කියලා ඔබ වහන්සේ ගැන ප්‍රසිද්ධයි. ස්වාමීනි මේ මිනිසුන්ව දමණය කරන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා, කීසි මමත් ඔය විදිහට තමයි කිව්ව කරන්නේ. කොහොමද? සන්නේනපි විනේමි, මුරුදු විදිහට මම මේ මිනිස්සුන්ව දමණය කරනවා. හරුසේනපි විනේමි, ශරපරුස විදිහට මම මිනිස්සුන්ව දමණය කරනවා. සන්න පරුසේන පිවිනේමි, මුරුදු විදිහට වගේම සැරපරුස විදිහටත් මං දමණය කරනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මුරුදු විදිහට දමණය කරනවා කියන්නේ මොකක්ද? පරුස විදිහට දමණය කරනවා කියන්නේ මොකක්ද? මුරුදු විදිහටත් පරුස විදිහටත් දමන කරනවා කියන්නේ මොකක්ද කියලා එන්න බලන්න. මෙන්න මුරුදු විදිහට දමණය කිරීම. මම මෙහෙමයි කියනවා, මේ සත්‍යංග මුරුදු විදියට දමණය කරන්න. කාය සුචරිතය කියන්නේ මේකයි. අන්න මොකද්ද පෙන්නා දෙන්නේ? කයින් කරන්නා වූ යහපත් දේවල් මේවා හොඳ පෙන්නා දෙනවා. ඒක තමයි මුරුදු විදිය. එතකොට පෙන්නා දෙනවා කාය සුචරිතය. මොනවද කාය සුචරිතය? ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ මේකයි. උන්වහන්සේ පෙන්වා දෙනවා, පෙන්වා දෙනවා නිහිත දඬු දඬු මුගුරුවත් හරිනවා, නිහිත සත්තු අවිආයුධ අත්හරිනවා, ලැජ්ජී සතුන් හිංසා කිරීමෙන් සතුන් මෙරි ලැජ්ජා වෙනවා, දයාපන්නෝ දයාවන්ත වෙනවා, සබ්බ පාන භූතේසු හිතානුකම්පී සියලු සතුන් කෙරෙහි හිතානුකම්පිය වාසය කරන්න. ඒක මොන විදිහට හික්මවීමද? මුරුදු විදිහට කීවා. මෙන්න සුචරිතේ. ඊළඟට කියා දෙනවා, ආරණ්‍යේ වේවා ගමේ වේවා නුදුන් දෙයක් තොර සිටින් ගන්න එපා, සොර සිටින් තොරව වාසය කරන්න කියලා කාය සුචරිතේ පෙන්වා දෙනවා. ඊළඟට පෙන්වා දෙනවා කාමී වරදවා හැසිරෙන්නේ නැතුව වාසය කරන්න. මේ මොකද්ද පෙන්වා දෙන්නේ? කාය සුචරිතේ. කාය සුචරිතය පෙන්වා දෙනවා. ඊළඟට පෙන්වා දෙනවා සත්‍ය වචන කියන්න. ඔව්, කාය සුචරිතය තමයි බොරුවෙන් වැළකී වාසය කරන්න කියලා කියා දෙනවා. ඊළඟට කියා දෙනවා කේලං කීමෙන් වැළකී වාසය කරන්න, පරුස වචන කීමෙන් වැළකී වාසය කරන්න, හිස් වචන කීමෙන් වැළකී වාක් සුචරිතය. ඔව්, කොහොමද ඒක කරන්නේ? සත්‍ය වචන යා කතා කරනවා. ඊළඟට සමගිය ඇති වෙන වචන කතා කරනවා. සමගියෙහි සතුටු වෙනවා. සමගිය තුල ඉන්නවා. සමගිය ලබා දෙන දේම කියනවා. එය පිසුනා වාචා කියන්නේ සමගිය ඇති වෙන දේ කියනවා. ඊළඟ එක එයා ඇත්තෙන් ඇත්ත ගලපනවා. සත්‍යවාදී වචන කතා කරනවා. සත්‍ය තුල රැඳිලා ඉන්නවා. එයා ලෝකයේත් එක්ක අරුබුද හට ගන්නාදී කතා නොකර ඉන්නවා. සත්‍යවාදී කෙනා. ඊළඟට අර කේලන් නොකීම වෙනුවට එයා මොකද කරන්නේ? සමගි වෙන වචන කතා කිරීම. සමගි වෙන වචන කතා කරනවා. ඒ කේලන් නොකිනවා කියන්නේ ඒකයි. ඊළඟට මෙයා මිහිරි වචන කතා කරනවා. කන්න සුඛා. කනට සැපේලවන වචන කතා කරනවා. ප්‍රේමණීය. ප්‍රේමවන්ත වචන කතා කරනවා. හදයංගම. හෘදයාංගම වචන කතා කරනවා. පෝරි. ශිෂ්ට සම්පන්න වචන කතා කරනවා. බහුජන කන්තා. භෝජනයා කැමති වෙන භෝජනයාට සිත්තද ගන්නා වචන කතා කරනවා. මේ මෘදුකම. බහුජන මනාපා. භෝජනයාට මනාප වචන කතා කරනවා. ඊළඟට කතා කරනවා ඒ කෙනා කරුණු සහිතව. ඒ කිව්වේ දැන් බාගට නැතුව හොඳ යහපත් විදියට කරුණු සහිතව කතා කරනවා. නිධානවතින් වාචම් භාසිතා. මේ හිතේ මතක තබාගෙන යලි යලි සිහි කළ යුතු යහපත් වචන කියනවා. ඒවා කියා දුන්නට පස්සේ මේකයි වචී සුචරිතය කියලා. මොකද අර පුරුෂ ධම්මයාට වෙන්නේ, පුරුෂ ධම්මයා කියන්නේ දමණීය වෙන පුරුෂයාට මොකද වෙන්නේ? එයා ඒව පුරුදු කරනවා. දැන් අස්පයාට ආදරයෙන් කියා දෙන එකට හොඳ දේවල් අස්පයා පුරුදු වෙනවා වගේ මිනිස්යාටත් ඒ යහපත් දේ කියන්නේ අයහපත් දේ නෙමෙයි. ඔව්, යහපත් දේ කියන එකට මේවා මේවා කරන්න, සත්‍ය වචන කතා කරන්න, සමගිය ඇති වෙන වචන කතා කරන්න, ඊළඟට මිහිරි වචන කතා කරන්න, මුදු මොල්ලක් වචන කතා කරන්න කියලා යහපත් දේ. වචී සුචරිතේ අපි ගොඩාක් දැකලා තියෙනවා. මේ බොහෝ තැන්වල නැති මේ කාය සුචරිතේ බොහෝ තැන්වල අඩුයි, වචී සුචරිතේත් අඩුයි. දැන් අපිට සමහර අවස්ථාවලදී මේ පෞද්ගල ප්‍රශ්න ඇවිල්ලා කියනවා. බැලුවට පස්සේ එක්ක කයෙන් සුචරිතය දෙන්නේ නැහැ, එහෙම නැත්තම් වචනෙන් සුචරිතය දෙන්නේ. එතකොට දැන් කාය සුචරිතේ වචී සුචරිතේ නැත්තම් කොච්චර පාඩුවක්ද? ඒ කියන්නේ මේ මෘදු විදියට හික්මෙන්නේ. මෘදු විදියට හික්මෙනවා නම් අමාරු දෙයක් නෙමෙයි ඒක. ඇයි? කරුණාවේ මෛත්‍රියේ මේක යහපත් කියලා යහපත් දේ පෙන්වා දෙන්න විතරයි තියෙන්නේ. ඒක තමයි කාය සුචරිතය, වචී සුචරිතය, ඊළඟට මනෝ සුචරිතය. කියා දෙනවා මනෝ සුචරිතය මොකද්ද? මේ ලෝකේ බාහිර දේවල් වලට, අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ. අනුන්ගේ දේවල් වලට ආසා නොකර ඉන්න කියප ගමන් එයා මොකද කරන්නේ? ආසා නොකර ඉන්නවා. එයා ඒ හිත් වෙන විදිය. ඊළඟට අනිත් අය කෙරේ මෙච්චිත පතුරවන්න කියලා කියන්නේ. මෙච්චිත පතුරවන්න කිව්වහම එයා මෙච්චිත පතුරවාගෙන ඉන්නවා. නපුරු සිතක් ඇති කරගන්නේ නැහැ. අන්න මෘදු විදියට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා මේ විදියට කරුණා මෛත්‍රියෙන් ඉන්න කියලා. කියන කාය සුචරිතය මේකයි කියලා ඊට පස්සේ කියා දෙනවා. දැන් උන්වහන්සේ කියා දෙනවා ඔන්න ඉති කාය සුචරිතය, මේක තමයි කාය සුචරිතය කියලා. ඔන්න කයින් කරන හොඳ දේවල් ටික, ඔක්කොම හොඳ දේවල් ටික කයින් කරන කියා දෙනවා. වතාවත් කිරිලි, අපෝපස්ථාන කිරිලි, ගිලානෝ උපස්ථාන. ඒක තැනක තියෙනනේ යෝ ගිලානං උපට්ඨේය සෝ මං උපට්ඨේ. යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කරනවා. අන්න උපස්ථාන කාය සුචරිතේ. වචී සුචරිතෙත් තියෙනවා. සමගිය ගැන හරියට කියලා තියෙනවා විස්තර. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කාය කයින් කරන හොඳ දේවල් ටික කියනවා. ඒක තමයි මෘදු විදියට ඉක්මනවා කියන්නේ. ඊළඟට කාය සුචරිතස්ස විපාකෝ. කයින් හොඳ දේවල් කළාම එයින් ලැබෙන විපාක පෙන්වා දෙනවා. අන්න ඒක තමයි මෘදු විදියට ඉක්මනවා කියන්නේ. කයින් හොඳ දේවල් කරාම අනුන්ට උදව් උපකාර කරාම, ගිලානෝ උපස්ථාන කරාම, යැපෝ උපස්ථාන කරාම, දන් දුන්නාම, සීල් රැක්කහම, මේ වගේ දේවල් කිරීමේදී ඔව් මොකක්ද දීපාක ඇටිට ලැබෙන්නේ? සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා සීලවන්තයාගේ සීල සම්පත් විස්තර කරනවා. ඒවා සුචරිතේ විපාක තියෙන්නේ. සීලවන්තයාගේ සීල සම්පත් මොනවාද? සීලවන්තයාගේ සීල සම්පත් පහක් තියෙනවා. පළවෙනි එක මොකන්ද? මහන්තම් භෝගකන්දං අධිගච්ඡති. ඔව් මහත් භෝග සම්පත් ලැබෙනවා. මේ සීලවන්ත ජීවිතයක් ගිවන්න එතකොට මහත් භෝග සම්පත් ලැබෙනවා. අන්න මෘදු ප්‍රකාශ. ඊළඟට කියනවා මේ සීලවන්ත ජීවිතයක් ගෙවන්න කල්යාණෝ කිට්ටි සද්දෝ අබ්බුග්ගච්ඡති. කල්යාණ කීර්ති රාවයක් පැතිරෙනවා. ඊළඟට සීලවන්ත ජීවිතයක් ගෙවන්න විසරදෝ උපසංකමති. ඕනෙම තැනකට යා විසරදව බිය රහිත සිතින් යනවා. මේ සීලේ අනුසස් කියනවා. ඊළඟට කියනවා අසම්මුල්ලෝ කාලං කරෝති. ඔව් සිහි මුලා නොවි මැරෙනවා. ඊට පස්සේ කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. කය බිඳී මරණින් පසු සුගතිය උපදින මේ සුචරිත විපාක. සුචරිත විපාක පෙන්වා දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මුදු මොලොක් විදියට හික්මෙනවා එක්කෙනාට මොකද වෙන්නේ? මේ සුචරිතේ මේකයි, සුචරිතේ විපාක මේකයි කියලා අහුවහම එයාට අමුතුවෙන් එයාට මේ දුසිරිත විස්තර කරන්න ඕනේ නැහැ. දුසිරිතේ භයානක කටුක විපාක විස්තර කරන්න ඕනේ නැහැ. එයාට හොඳයි හොඳේ විපාක විස්තර කළාම ආන්‍යා හික්මෙනවා. ඊළඟට වචනේ යහපත් වචන මේකයි කියලා සත්‍ය වචන කතා කිරීම, සමගිය තියෙන වචන කතා කිරීම, මිහිරි මුදු මොලොක් වචන කතා කිරීම, අර්ථවත් වචන කතා කිරීම, මේව තමයි කියා දෙන්නේ යාට. වචී සුචරිතේ කියා දුන්නට පස්සේ ආ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වචී සුචරිතින් ලැබ විපාක තියෙනවනේ පෙන්නල. විපාක තමයි තමන්ගේ වචනේට අනිත්‍ය අහුම්කම් දෙනවා, පැහැදිලි නොපැටලෙවෙන, ඊළඟට මිහිරි වචන කතා කරන්න පුළුවන් වෙනවා, ඊළඟට කතා කරන කතා ඕන කෙනෙකුට අහගෙන ඉන්න කැමති වෙනවා, ඊළඟට ඒ කතාව තුළ ධර්ම කතා වැටහෙනවා. මේ ඔක්කොම ආනිසංස. ඊළඟට යහපත් වචන කතා කරන කෙනා මරණින් මතු සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා. ඉතින් මේ සුචරිතේ විපාක කියා දෙනවා. ඊළඟට මනෝ සුචරිතයක් කියා දෙනවා. මේ දැඩි ලෝභයෙන් අභිජ්ජාවෙන් වෙන්වීමත්, මෛත්‍රී සහගත වාසය කිරීමත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මනෝ සුචරිතේ මෙත්තායි භික්ඛවේ චේතෝ විමුක්තිය, ආසේවිතාය භාවිතාය බහුලිකතාය යානිකතාය වත්තුකතාය අනුච්චිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසානි සංසා පාටිකං. කණ්ඩ මනෝ සුචරිතයත් සුචරිතය ආනිසංසන්. එතකොට මනෝ සුචරිතය තමයි මෛත්‍රිය. මෛත්‍රිය නිතර නිතර පුරුදු පුහුණු කළොත්, නිතර නිතර භාවිතා කළොත්, නිතර නිතර වැඩුවොත්, නිතර නිතර ප්‍රගුණ කළොත්, හැමතිස්සෙම යානාවක් වගේ මෛත්‍රිය පැවැත්වුවොත් මෙන්න මේවා ආනිසංස කියලා ආනිසංස පෙන්වනවා. මොනවද ආනිසංස? සුඛං සුපති, සැපසේ නිදියනවා. සුඛං පටිබුජ්ජති, සුවසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති, පවිතු හීන පේන්නේ. මනුස්සානම් පියෝ හෝති, මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති, දෙවියෝ ආරක්ෂා කරනවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. ඔව් ගින්නෙන් ආයුධ වලින් වශයෙන් විසින් අනතුරු වෙන්නේ. තෝටං චිත්තං සමාධියති, ඉක්මනින්ම චිත්ත සමාධිය ඇති වෙනවා. මුඛවන්නෝ විප්පසීදති, මූණේ පැහැය ප්‍රසන්න වෙනවා. අසම්මුල්හෝ කාලං කරෝති, අන්න දැක්කන්න සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝති. ඉදිරියේ තව මාර්ගඵල දිනු කරගන්න බැරුණොත් බඹලෝ යනවා. ඉතින් මේ එකක් එකක් ගන්න කියන එකට ඒක මිහිරි නැද්ද? මිහිරි නේද? අම්මෝ කියලා ඇඟ ඉරිවැටෙන්නේ නැහැ, නලල රැලි ගහෙන්නේ නැහැ. නේද? බය හිතෙන්නේ නැහනේ. බය හිතෙන්නේ දේව දූත සූත්‍රය අහනකට. නේද? ආන වෙනස. දැන් මේක කියන එකට මේක අනේ මේක අපිට කරන්න නැත්නම් මේක අපිට කරන්න නැත්නම් කියලා අහන්න සුචරිතයයි සුචරිතේ ආවිපාකයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේක තමයි උන්වහන්සේගේ මෘදු මොළො ක්‍රමයෙන් පුරුෂයන් දමණය කිරීම. බුදුරජාණන් වහන්සේ මෘදු මොළො ක්‍රමයෙන් පුරුෂයන් දමණය කිරීම. බොහෝ දේශනාවල් තියෙනවා ඒ මෘදු මොළො ක්‍රමයෙන් පුරුෂයන් දමණය කිරීමේ. බොහෝ දේශනාවල් තියෙනවා ඒක අපාංශී කරවන්නේ නැහැ, කටුක විපාක සීකරවන්නේ නැහැ, නපුරු දේවල් මතක් කරවන්නේ. ඒකේ මතක් කරවන්නේ යහපත් දේවල්මයි, හොඳ දේවල්මයි, මිහිරි දේවල්මයි. එතකොට මොකද වෙන්නේ? ඒ මිහිරි දේවල් අහනකොට ඒ මිහිරි දෙයට මෘදු දෙයට අවනත වෙන එක්කෙනා ඉන්නවා. ඒ මෘදු දෙයට අවනත වෙන අය ලෝක හැබේ ආඩුවිනේ. ඒ මෘදු දෙයට අවනත වෙන අය ආඩුයි. දැන් මෘදු දෙයට දැන් ඕවා කිව්වට පස්සේ දැන් අර නපුරුකම් මුකුත් කියලා නැහැ. අපාය ගැන කියලාත් නැහැ. කියලා තියෙන මොකද්ද? සුගතිය ගැනනේ. බඹලෝ ගැන. එහෙනම් එයාට හිතෙන්නේ සුගතිය උපදින්නේ නැත්නම් මට හොඳයි. බඹලෝ උපදින්නේ නැත්නම් හොඳයි කියලා එයා සුචරිතේ වඩනවා. එහෙනම් එයා සම්පූර්ණයෙන්ම සුචරිතය අහගෙන සුචරිතේ විපාක අහගෙන හිත පැහැදිලා දමණේ වෙනවා. අන්නේ කරුණින් බුදුරජාණන් වහන්සේ අනුත්තරු පුරුෂ ධම්ම සාරති. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කේසී දරුණු විදිහටත් මම කියා දෙනවා. දමණය කරනවා මෙන්න මෙහෙමයි කියන දරුණු විදිහට කියා දෙන්නේ. ඉදං ඉති කාය දුච්චරිතං මෙන්න මේකයි කයින් කරන දුස්චරිතය කියලා කියා දෙනවා. මොනවද කාය ප්‍රාණඝාතේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවානේ. සතුම් මරනවා. ලේවැකුණු අත්‍යතේ ඉන්නවා. දයා රහිතව ඉන්නවා. සතුන් කෙරෙහි කරුණා මෛත්‍රිය නැතුව ඉන්නවා. ලේ ඇකුණු ලෝහිත පාණි හත පහතු නිමිට්ටෝ කියලා තියෙනවා. මේ සතුන් කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් නැතුව අත් ලේ වැකුණු අත්‍යතේ ඉන්නවා. මේක ප්‍රාණඝාතේ. ප්‍රාණඝාතේ දර විස්තර කරන බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතේ මෙහෙමයි කියලා. ඊළඟට ප්‍රාණඝාතී වෙන ආකාරයට විස්තර කරනවා. සතෙක් පණ ඇති සතෙක් වෙන්න ඕනේ. සතුන් මැරීමේ චේතනාව ඇති වෙන්න ඕනේ, උපක්‍රමයක් කරන්න ඕනේ. ඔව්, ඒ උපක්‍රමයේ යොදවන්න ඕනේ. ඒකෙන් එයා මැරෙන්න ඕනේ කියලා මේ විස්තර කරනවා. මෙන්න මේකයි අකුසලී. මෙන්න කයින් කරන දුස්චරිතය. මේක තමයි උන්වහන්සේගේ චාරිපරුස විදියට හික්මීම, හික්මවීම. ඊළඟට උන්වහන්සේ කයින් කේ පෙන්වා දෙනවා මෙන්න මේ විදියට කයින් හොරකම් කරනවා. හොරකම් කරන වංචනික විදියට ජීවත් වෙනා ඉන්නවා. හොරකම් කරනවා, තරහාදීන් හොරකම් කරනවා, මයින් මිම්මෙන් හොරකම් කරනවා, ගණන් හිලව් වලින් හොරකම් කරනවා. ඊළඟ නොඑක ආකාරයට හොරකම් කරනවා. නුදුන් දී ගන්නවා. බුදුරජාණන් වහන්සේ ආරණ්‍යක වේවා, ගමක වේවා, නුදුන් දී ගන්නවා. අනුන්ගේ දෙයක් බව දැන ගැනීම. ඊළඟට හොරහිත පහළවීම. ඒ සඳහා උපක්‍රමයක් යෙදීම. ඒ උපක්‍රමය තුලින් ඒ දේ තිබුණු තැනින් ඉවත් කිරීම. හොරකම මෙහෙමයි වෙන්නේ කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දරුණු දේ පෙන්වා දීලා හික්මනවා කියන්නේ. එතන මිහිරි දෙයක්ද මේ පෙන්වා දෙන්නේ? හොරකම පෙන්වා දෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ වර්ධිකාම සේවනය විස්තර කරලා දෙනවා. මෙහිමයි මව රකින්න අය ඉන්නවා, ඊළඟ පියා රකින්න අය ඉන්නවා, ස්වාමියා රකින්න අය ඉන්නවා, නැන්දනිය රකින්න අය ඉන්නවා, මාමණ්ඩිය රකින්න අය ඉන්නවා, සහෝදරයා රකින්න අය ඉන්නවා, සහෝදරිය රකින්න අය ඉන්නවා. මේ වගේ ආරක්ෂා කරන පිරිස සමග වර්ධී බැඳීම කාම මිත්‍යාචාරයයි කියලා. එතකොට මේ වගේ විස්තර කරනකොට ඔන්න ඒක තමයි මොකද්ද? දරුණු විදියට විස්තර කිරීම. තවත් දරුණු විදියට භික්ෂුන් වහන්සේලාට විස්තර කළා තියෙනවා. වචී දුෂ්චරිතයේ භයානකකම. එක්තනා එක්තර අවස්ථාවක ගිනි ගොඩක් විශාල ගිනි කඳක් ඇවිලෙනවා. ඇවිලෙනකොට බුදුරජාණන් වහන්සේ අන මහණෙනි මේ ගිනි කඳ ඇවිලෙනවා. මේකද හොඳ කාන්තාවක් වළඳගෙන ඉන්න එකද හොඳ? වික්ෂුන් කියනවා නේ ස්වාමීනි මේ ගිනි කඳ කාන්තාවක් වළඳගෙන ඉන්න හොඳයි කියනවා. ආ නෑ නෑ ඊට වඩා හොඳයි කියනවා. මේ ගිනි කඳ වැළඳ ගන්න කියනවා. මේ ගිනි කඳ වැළඳ ගත්තොත් එක්ක මැරෙයි, මාරාන්තික තුවාල ලබයි, නිරේ යන්නේ නෑ. එතන මිහිරි සිද්ධිද තියෙන්නේ. ආන දමණය කරන ආකාරය පුරුෂ ධම්මසාරති. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙම අවස්ථාවක් කියන මහණෙනි මේ ගිනි කඳ වැළඳ ගන්න එකද කැමති, හොඳ සිනුදු පට සිවුරු පොරෝණ එකද කැමති? ස්වාමීනි පට සිවුරු හරියගේ කිව්වා. නෑ නෑ නෑ දුස්සීලව ඉඳගෙන පට සිවුරු පොරවනවට වඩා මේ ගිනි කඳ පොරවා ගන්න එක උතුම්. මේ ගිනි කඳ පොරවා ගත්තොත් එක්ක මැරි, මාරාන්තික වේදනාව විඳි, නිරේ යන්නේ නෑ. එතන දැක්කනේ තියන කලින් කියපු එකට දේශනාට මේක වෙනස් නැද්ද? ආ මේක තනිකරම දරුණු දේවල් විස්තර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනම මහණෙනි මේ ගිනි ගුලි කර කර ගිලින එකද හොඳ? ඇල්හාලේ බත් හොඳ සූප ව්‍යංජනත් එක්ක සුවඳ ගහද්දි වළඳන එකද හොඳ? ඇල්හාලේ බත නාගේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? ආහා දුස්සීලව ඉඳගෙන ඇල්හාලේ බත වළඳනවට වඩා හොඳයි කිව්වා මේ ගිනි ගුලි ගිලින එක. මේ ගිනි ගුලි ගිලීමෙන් එක්කෝ මරණයට පත් වී මාරාන්තික වේදනාවෙන් නිරේතිරි ආදී දුක් විඳින්න ඇකුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙනවා මේ කාය දුෂ්චරිතය පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔය විදියට උන්වහන්සේ නොඑක ආකාරයෙන් පෙන්වා දෙන එක්තර අවස්ථාවක මේ බුද්ධ ශාසනයේ අවුරුදු 20ක් බුද්ධ ශාසනය තුළ භික්ෂුන් වහන්සේලා බවසර කිලුටු කරගත්තේ නැහැ. 20 අවුරුද්දා 20 අවුරුද්දක්ම බුදුරජාණන් වහන්සේ මුල් කාලේ මේ මුල්ම කාලේ ශාසනයට ඇතුළු වෙච්ච බොහෝ දෙනා මේ අර මිහිරි විදියට වචනවලින් හික්මුණි. මිහිරි වචනවලින් හික්මුණි. ඒ කියන්නේ ශරපරුස දැන් ඌව තමයි ශරපරුසය කියන්නේ. දැන් අපි ශරපරුසය කියලා කියන්නේ මොනවද? තූතා නුඹ නුඹලා ඕවා නේද? වර ඵල. දැන් මේක කියන්නේ ඒක නෙමෙයි. දැන් බලන්න මේ කියන්නේ මේ දුෂ්චරිතයේ අකුසලයේ පෙන්නා දීම තමයි ඒ බුදුජානන් වහන්සේගේ පරුස විදියට හික්මනවා කියන්නේ. අකුසලයේ පෙන්නා දෙනවා. ඉතින් 20 අවුරුද්දක් යනකම් සිල්ලත් දෙක්සුන් හිටියේ. විශාලා මහනුවරට සුදින්න කියලා තරුණේ බණ අහලා ඊට පස්සේ මොකද වුනේ? මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ඕනේ කියලා කැමති වුණා. එතකොට එයා විවාහ වෙලා හිටියේ. විවාහ වෙච්ච අලුත. මෙයා ගෙදරින් ඔක්කොම මේ උපවාස කළා. මට මේ කැම් බීමත් එපා. මට මහණෙන් ආශිර්වාද දුන්නොත් විතරේ මම ජීවත් වෙන්න කියලා මහා පෙරලියක් කළා. මෙයා මහාන වුණා. මහාන වෙලා දැන් ඉතින් හොඳ පිරිසිදු සිල් දැක සුදින්න කියලා හාඳුරගෙන. හොඳට සිල් රැකගෙන දැන් මෙයා වාසය කරනවා. ඊට පස්සේ ඉතින් ඔහොම චාරිකාව වැඩිද්දි ඔන්න දවසක් මේ ගෙදරට වැඩියා. දාසිය මොකද කළේ? මේ පිළිණු වෙච්ච පිටු ටිකක් ගිහින් පාත්‍රයට දාන්න. නෑ විසි කරන්න හදනවා. ඒක නැගණිය මොකද කරන්නේ? විසි කරන්න. අයහම මේකට දාන්න කිව්වා. එතකොට දැක්කා මේ ඉරියව් වලින් මේ අපේ ගෙදර හිටපු ස්වාමි පුත්‍රයා. ඉතින් ගිහිල්ලා මේ ඒ ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ වෙලා හිටපු කෙනාට කිව්වා. අන්න මේ ස්වාමි පුත්‍රයාණන් වහන්සේ වන්න දැන් ඇවිල්ලා මේ දැන් මේ පිළුණු පිට්ටුවක් පිළිවරගෙන ගියා කිව්වා. හොයනකොට මේ පැත්තක පිළිකන්නක වළඳනවා. ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි වඩින්න මේ දානු නැනේ වළඳලා ඉවරයි මම දැන් කිව්වා. කොහෙද ඉන්නේ කියලා අර වනාන්තරේ කිව්වා මං ඉන්නේ දැන්. එහෙනම් හෙට වඩින්න කිව්වා. දානෙට මේ සාමනාසි බරපතල සිටුවේ නෑ. වඩින ලෑස්තිනේට දානමාන සකස් කරලා නැන්දෙනිය කිව්වා ලේලියේ මගේ පුතාගේ සිත් ඇඳ ගන්නා ඇඳුම ඇඳපන් කිව්වාද? දැන් ඉතින් ඇඳන්. ඇඳලා මොකද කළේ? දැන් ඉතින් දානට ගියා. ගිහිල්ලා ඉතින් දානි දෙන්නේ නැහැ. දැන් අරයා, ඔව් අරයා දැන් ඉතින් එහෙට මෙහෙට, ඔව් පටලැවෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මොකද මොකද මේ මොකද කියලා ඇහුවා. අහලා කිව්වා, ඕවා බෑ, දානි දෙනව නම් දෙන්න, මම යන්න ඕනේ. ඊට පස්සේ අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මොන වගේ බිරින්දෑවරුන් බලාගෙනද මේ බඹසර රකින්නේ දිව්‍ය ලෝකවල? නැගණීනි, මට එහෙම අදහසක් නැගණීනි කිව්වා කියලා ඔන්න සීසන් නැතු වැටුණා. ඊට දිමාපිය අඬන්න පටන් ගත්තා. අපේ පරම්පරාව ඉවරයි කිව්වා. දරු පරම්පරාව ඉවරයි කියලා දිමාපිය කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ එහෙමනම් කරන් දෙපා. දැන් ඔබ වහන්සේ දැන් අපෙන් බැහැරිලා ගියා. මේ දීපල වස්තුට මොකද වෙන්නේ? දරු බීජයක්වත් දෙන්න. ඒ වෙනකොට මේ ශික්ෂාපදිය තිබුණේ නැහැ. ඒතර දන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? හොඳයි කිව්වා. දන්නේ නැහැ නේ. ශික්ෂාපදයක් තිබුණේ නැහැ. එතකොට මේ දේ එපා කියලා තහනම් කළා. ඉතින් කිව්වා, එහෙනම් මේ මං අර වනාන්තරේ ඉන්නේ කිව්වා. ඉතින් මේ ඒ වෙනකොට බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අවුරුදු 20ක් වෙනවා. ඉතින් මෙවුන් දන් සේවනයේ දුන මේ ස්වාමීන් වහන්සේ චීවරයක් දරාගෙන තමන්ගේ පැරණි බිරිඳත් සමග වනාන්තරේ වනගත දෙවි දේවතාවුන් දෑ බැඳගෙන අඬන්න ගත්තා. බුදු සසුන කිලුටු වුණා, කිලුටු වුණා කියලා. ඊට පස්සේ ඒක අහලා චාතු මහරජික දෙවියෝ අඬන්න ගත්තා. බුදු සසුන කිලුටු වුණා, කිලුටු වුණා කියලා. ඒක අහලා තවතිසාවැසි දෙවියෝ දැත් බඳගෙන අඬන්න ගත්තා. බුදු සසුන කිලුටුනා කියලා. අකනිටා බඹලෝ දක්වා දෙවිවරු කෑ ගහන්න ගත්තා. ලෝතුරා බුද්ධ ශාසනේ කිලුටුනා කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේ සිද්ධිය උනාට ඉවර වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතුණා, මට වැරදුනා. මේක ශ්‍රමණ උත්තමයෙක් විසින් නොකළ යුතු දෙයක් මේ මගේ අතින් වුනේ. දැන් මෙයාට කියා ගන්නත් බෑ වෙච්ච වැරද්ද. දැන් මෙයා ද ලස්සනට හිටපු කෙනා සුමානින් දෙකෙන් කටු ගෙවුණා. වළඳන්නත් බෑ, කල්පනා කරන්න. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා ඇහුවා, මේ ආයමුතුන් වහන්සේ මොකද උනේ? අනේ මට මෙහෙම එකක් වුණා. අහෝ, බුදුරජාණන් වහන්සේ වදාලා නේද මේ කාමයන් අනිත්‍යයි, කාමයන් ගිනිසුලක් වගේ, කාමයන් මස්වැදල්ලක් වගේ, සර්පහිසක් වගේ, මේ කාමයන් සම්පූර්ණයෙන් මිනිස්සයා විනාශ කරනවා කියලා, මේ විමුක්තිය නැති කරනවා කියලා පෙන්වා දීලා තියෙනවා නේද? ඒ උභාසී සීකලින් අනේ මෙහෙම එකක් වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ හැබෑද භික්ෂුව මෙමු අකරතැබ්බයක් වුණාද කියලා. වුණා. බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂය. අනේ එතනදී අර මං කිව්වේ අන දුෂ්චරිතයේ විස්තර කරන හිස් පුරුෂය මීට වඩා හොඳයි කිව්වා. භයානක සර්පෙක් ඉන්න ගොලක් ඇතුළට දැම්මන. මීට වඩා හොඳයි ගිනි අඟුරු වලක උබා ගත්තන. ඔව්, මීට වඩා හොඳයි දිවිනසා ගත්තන. මීට වඩා හොඳයි මේ විපත වුණා නම් කියලා කියන මහණේ හිස් පුරුෂයේ මේකෙන් සත්‍ය පිරිසිදු බඹසරට ප්‍රතිඥා කොට සසුනට ආපු එක්කෙනා මේක කළොත් නිරේහෝ තිරිසන් අපායනවා කියලා. අන්න අකුසලයක් අකුසල විපාකය. ඊරෝසි මේ තමන්ගේ ස්වාමියාට, මේ පැරණි ස්වාමියාට, මේ ස්වාමීන් වහන්සේට මෙහෙම විපතක් උනේ කියලා දැනගත්තා. ඉතින් මේක ආරංචි වුණා ඒ බිරිඳටත් දරුවෙක් ලැබුණා. අර බීජයක් නෙල්ලුවේ. එනිසා යාට නම දැම්මුණා, නම තිබුණා බීජක කියලා. අම්මට නම පැතුරුණා බීජක මාතා කියලා. මේ දෙන්නම මහණ වෙලා රහත් වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ගැන විස්තරය සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ බුදු දේශනාවේ තියෙන ආදි කම්මයා ආදි කම්මිකයාට අනාපත්ති කියලා. ඒ කිව්වේ ඒ වරද නොදැන ඉස්ලාම් කරන එක්කෙනාට ඒ වරද නිදහස් වෙනවා කියලා තියෙන. නමුත් එතනින් පස්සේ උන්වහන්සේ ගැන විස්තරයක් නැහැ. මොකද එච්චරයට ෂොක් එකක් වැදුනා. ඉතින් මේ අකුසලයයි අකුසල විපාකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනකොට අන්න ඒකට මිනිස්සු හික්මෙනවා. හික්මෙන්නේ නැද්ද ඒකට? ආ, මේකට මිනිස්සු හික්මෙනවා. අකුසලයේ අකුසල විපාකයයි පෙන්වා දෙන එකට හික්මෙනවා. ඊළඟට පෙන්වා දෙන වචී දුෂ්චරිතය. බොරු කීම වචී දුෂ්ච පිරිස මැද යන්න ගහලා මේක කළාද නැද්ද? දැක්කද නැද්ද? කියලා දැකපු එක නැති කියනවා. කරපු එක නැති කියනවා. බොරු කීම. එහෙම නැත්නම් පිරිස මැද කියනවා මේක අපි මුකුත් කරේ නැත්තම් නිස්සද්දයි කියනවා. කරපු එක නම් නිස්සද්ද වෙනවා. එතකොට බොරුවට අයිති වෙනවා. බොරු කීමට අයිති වෙනවා. එතකොට කේලාම් කීම පෙන්වා දෙනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා, එතන බිඳවන්න. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියනවා, මෙතන බිඳවන්න. ඔව්. ඊළඟට සමගි වෙච්ච අය බිඳුණා, අසමගි කරුණා, පවුල් කඩාකප්පල් කරුණා. මේ මොනවද? කේලම. අන්න පරුස විදියට හීක් වුණා කියන්නේ ඒකයි. විස්තර කරා දෙනවා කේලම. එතකොට කේලම් කියපු අය සත් වෙලා යනවා. තනියේ මට මෙහෙම වුණානේ කියලා. ඊළඟට පරුස වචන විස්තර කරලා දෙනවා. මේ හිතේ ශාන්තිය නැති වෙලා මෙහෙම නපුරු වචන, අසභ්‍ය වචන කියාගෙන මෙහෙම යනවායි කියලා. එතකොට එහෙම වෙච්චයි තැති ගන්නවා. ආ, මේක අකුසලී. එහෙනම් මගේ අතින් මේ අකුසලී සිද්ධ වෙලා තැති ගන්නවා යා. ඊළඟට මේ වගේ වචනේ හිස් වචන පෙන්වා දෙනවා. මේවා රාජකතා, චෝරකතා ආදී විස්තර දෙතිස් කතා පෙන්වා දෙනවා. මේවා හිස් වචන කියලා. එතකොට මොකද කරන්නේ? අර හිස් වචන කතා කරගෙන ඉන්නේ තැති ගන්නවා. මේ හිස් වචන කතා කරගෙන ඉන්නේ මම මේ ඉන්නේ. අන්න හික්මෙනවා. අර අකුසලයේ පෙන්වා දුන්නාම අකුසලයේ හඳුනාගෙන හික්මෙනවා. ඊට පස්සේ පෙන්වා දෙනවා මේ වචී දුෂ්චරිතේ විපාක. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කෝකාලික කියලා හඳුන්වනවා. මොකද කියන්නේ? සාරියුත් මොගලන් දෙනම වහන්සේට නිඳා පාසකලි. ඔව්, පවිතු භික්ෂූන් කියලා. සාරියුත් මොගලත් මහරහතන් වහන්සේලා දෙනමට. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා කිව්වනේ. ඉතින් කෝකාලික ආවම කියන්න එපා කිව්වා. වචනේ. කියද්දි ඒක කියලා ගියා. ගිහලා වැඩි වෙලාවක් ගියේ නැන්නේ. මුළු ඇඟේම බිබිලි දාලා, ඒ බිබිලි අසන්න අරගෙන බිබිලි දාලා, ඒ බිබිලි වෙරළු ගෙඩි විතර වෙලා, ඊට පස්සේ බෙලි ගැට විතර ලොකු වෙලා, ඊට පස්සේ සරව වැදිලා පුපුරලා, ඒත් හරි ගියේ නැන්නේ. ඊට පස්සේ මේ අනාගාමී බ්‍රහ්මරාජිකට තුදු කියලා. ඒ දෙවියුත් ඇවිල්ලා මෙයා බේර ගන්න හිතාගෙන ඇවිල්ලා කිව්වා, අනේ මේ හිත පහදවා ගන්න, කවුද නුඹ කියලා ඇහුවා. මම මේ අනාගාමී බ්‍රහ්මරාජෙක්, බලපං කරපු වැරද්ද, ඔබ මේකද මෙහෙ ආවි කියලා ඇහුවා. බලන අර උපදෙස් දෙන්න ගියාම මුදුරජාන් ඔහම තමයි කිව්වා, කටේ කෙටේරි තියාගෙන උපදිච්ච උදවිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යා මැරිලා උපන්නා. ඒ පදුම නිරේනේ. ඔව්. ඒක ඊට පස්සේ විස්තර කරනවා මේ නිරේ ආයුෂ ගැන. නිරේ ආයුෂ විස්තර කරගෙන යනකොට මෙච්චර ආයුෂ තියනවා මේ නිරේ, මෙච්චර ආයුෂ තියනවා මේ නිරේ, මෙච්චර මේ නිර රාශියක් විස්තර කරගෙන යනවා. ඒ දැක්කනේ දුෂ්චරිතය, දුෂ්චරිතේ විපාක විස්තර කරනවා. ඊළඟට මනෝ දුෂ්චරිතයත් විස්තර කරනවා. මනෝ දුෂ්චරිතය විස්තර කරන මේ අවිජ්ජා දෝමනස්ස, අවිජ්ජා ඊළඟට ව්‍යාපාද මිච්ඡාදිට්ඨි, මිත්‍යා දෘෂ්ටිය, නපුරු චේතනා, ව්‍යාපාද. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි මම දකින්න සමහර අවස්ථාවලදී, ඔව්, දූෂිත සිතින් යුක්තව ඉන්නවා. ඒ දූෂිත සිතින් යුක්තව වාසය කරන එක්කෙනා මැරෙනවා. මැරිලා නිරේ ත්‍රිසංයෝනියේ ඉපදිලා දුක් විඳිනවා දකින්නවා කියලා දුෂ්චරිතේ විපාක විස්තර කරනවා. මනෝ දුෂ්චරිතේ විපාක විස්තර කරනවා. එතකොට මේ විපාක අහන්න ගාය. එතන මට හිතෙන්නේ ගොඩාක් දුරට මේ ගමනේ වෙන්නේ දුෂ්චරිතය අහලා. දුෂ්චරිතේ විපාක අහලා නේද? ඈ? දැන් අපි කවුරුත් දමනුනේ සුචරිතය අහලා සුචරිත විපාකයටද, දුෂ්චරිතය අහලා දුෂ්චරිත විපාකයටද? දුෂ්චරිතය අහලා දුෂ්චරිත විපාකයටයි අපි දමනේ උනේ. බය වුණානේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ ආන් ඒ විදිහටයි දමණය කරන්නේ සත්‍යයන්. ඊට පස්සේ උන්වහන්සේ එක එක්කෙනාට දඬුවම් දෙන්න යන්නේ. උන්වහන්සේ මේකයි දුෂ්චරිතය. මේකයි දුෂ්චරිත විපාක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කේසි, දැන් ඔයා හස්පයන් දමණය කරනවානේ මේ මෘදු විදියටයි පාරසවිද සැරපරස විදියටයි දෙකටම. මාත් එහෙම තමයි කරන්නේ. මම සුචරිතයත් කියනවා, කාය සුචරිතයත් කියනවා. මේ කාය සුචරිතය මේකයි, කාය දුෂ්චරිතය මේකයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඊට පස්සේ කාය සුචරිතේ විපාක මේකයි, කාය දුෂ්චරිතේ විපාක මේකයි කියලා. කයින් කරන හොඳ මේකයි, හොඳේ විපාක මේකයි. කයින් කරන නරක මේකයි, නරකේ විපාක මේකයි කියලා දෙකම විස්තර කරනවා. දැන් අපිට ඒ ඔක්කොම විස්තර දැන් අපිට ළඟ තියෙනනේ බුද්ධ දේශනාවල ඉන්නේ. දැන් සුචරිත විපාක ගැනත් තියෙනවා, දුෂ්චරිත ගැනත් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වචනෙන් වචනේ දුෂ්චරිතේ මේකයි, වචනේ සුචරිතේ මේකයි. වචනේ මේ විදිහට වැරදි විදිහට වචනේ පාවිච්චි කළොත් මේ විදිහට විපාක විඳීවි. වචනේ හරි විදිහට පාවිච්චි කළොත් මේ විදිහට සැප විපාක විඳීවි. ඊළඟට හිත ගැනත් විස්තර කරනවා. මේ විදිහට තමයි මනෝ දුෂ්චරිතය, එතකොට මේ විදිහට විපාක විඳීවි. මේ විදිහට තමයි මනෝ සුචරිතය, එතකොට මේ විදිහට විපාක විඳීවි කියලා විස්තර කරනවා. විස්තර කරනකට මේ ධර්මයේ අහන එක්කෙනා ශ්‍රද්ධාවේ පිහිටි එක්කෙනා මේ මොකද කරන්නේ? පොඩි බලපදයක් අල්ලගෙන ඔන්න පුහුණු වෙනවා දැන්. මම දැන් වචනින් බොරු නපුරවද කරන්නේ නැහැ. මම සංවර වෙනවා. මේක යහපත් විපාක තියෙනවා. ඊළඟට අකුසල විපාකයට බය වෙනවා. හිරියෝතප් ඇති වෙනවා. එතකොට හිරියෝතප් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඔන්න සංවර වෙන්න එයා පුරුදු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මේ දැන් ඔය විදිහට මේ විස්තර කරාම මේ කේසි අහන, එතකොට ස්වාමීනි මුර්ධ විදිහට පුරුෂයෙක් හික්මෙන්නේ නැත්තම්, මුර්ධ විදිහට හික්මෙන්නේ නැත්තම්, පරුෂ විදිහට හික්මෙන්නේත් නැත්තම්, මුර්ධ විදිහට පරුෂ විදිහට කියන දෙකෙන්ම හික්මෙන්නේ නැත්තම්, එබඳු අයට භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, කේසි දමණේ වීත පුරුෂයා මුර්ධ විදියට හික්මෙන්නේ නැත්තම්, දමණේ වීත පුරුෂයා පරුෂ විදියට හික්මෙන්නේත් නැත්තම්, දමණේ වීත පුරුෂයා මුර්ධ භවෙණු පරුෂ භවෙණු දෙකම හික්මවන්නේ නැත්තම් මං එයාව මරනෝ. එතකොට මේ කේසි කියනෝ, හප්පා, භාග්‍යතුන් වහන්සේට සතුන් මැරීම කැප නැහැ නේද? නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ කේසි මං යව මරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ කේසි එක ඇත්ත. සතාගතයන් වහන්සේට සතුන් මැරීම කැප නැහැ තමයි. නමුත් ඒ පුරුෂයා මුරුදු විදියට හික්මෙන්නේ නැත්තම්. ඔව් මේ විදියට මේ දුෂ්චරිතේ මේකයි, දුෂ්චරිතේ විපාක මේකයි කියලා ඒකට හික්මෙන්නේ නැත්තම්. ඊළඟට සුචරිතේ මේකයි, දුෂ්චරිතේ මේකයි, සුචරිත විපාක මේකයි, දුෂ්චරිත විපාක මේකයි කියලා මුරුදු විදියටයි පාරිසු විදියට දෙකටම හික්මෙන්නේ නැත්තම් කේසි මම මෙහෙමයි කියනවා යා මරන්නේ කොහොමද? න තථාගතු වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤති. තථාගතයන් වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කරන්නේ නැහැ. නපි විඤ්ඤූ සබ්‍රාහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා තේ පුද්ගලයාට අවවාද අනුශාසනා කරන්නේ නැහැ කියලා අතාරිනවා. වදෝ හේ සාකේසි අරියස්සවිනේ යන්න තථාගතු වත්තබ්බං අනුශාසම් මඤ්ඤන්ති. නපි විඤ්ඤූ සබ්‍රාහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති. කේසි මේ ආරි විනයෙහි තථාගතයන් වහන්සේගේ අනුශාසන අවවාද අනුශාසනාව යමෙකුට ලැබෙන්නේ නැත්නම්, සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ අවවාද අනුශාසනාව යමෙකුට ලැබෙන්නේ නැත්නම් වදෝ, ඒක මරණයක් වගේ කියන ලැබෙන්නේ නැත්නම්. එතන බුදුරජාණන් වහන්සේට කේසි කියනවා, ස්වාමීනි ඒ කාන්ති මේකනම් ඉතා කනගාටුදායක මරණයක් තමයි කියනවා. මොකද්ද? තථාගතයන් වහන්සේ අවවාද අනුශාසනා කරන්නේත් නැහැ, සබ්‍රාහ්මචාරීන් වහන්සේලා අවවාද අනුශාසනා කරන්නේත් නැහැ. ඉතින් මේක අහලා මේ කෙනා පැහැදිලා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වුණා. ඔබ හිතන්නේ ලංකාවේ ලෝකේ වැඩිපුර, ලංකාවේ වැඩිපුර ඉන්නේ මෘදු විදියට දමණය වෙන අයද, පරුෂ විදියට දමණය වෙන අයද, දෙකෙන්ම දමණය වෙන අයද, මැරිය යුතු අයද? මැරිය යුතු අය. නමුත් අපි දරුණු විදිහට ඒ කියාගෙන ගියත් දරුණු විදිහට කියාගෙන ගියත් දමණය වෙන්නේ නැහැ නේ. නමුත් අපිට පේනවා මෙහෙම එකක්. දැන් දේවදූත සූත්‍රය කියාගෙන යද්දී අපි දේවදූත සූත්‍රයේ යම් යම් අවස්ථාවල් ප්‍රකාශ කළා. බොහෝ දිනක් ඒක අහලා බය වුණා, තිසරණයට පැමුණුණා. නමුත් මැරිය යුතු නැහැ. ඒ කියන්නේ තිසරණයට පැමුණුණා. ඔව්. වරදින් අත් මිදුණා. අකුසල විපාක ගැන. ඇයි නැත්තම් මේකේ සම්පූර්ණ ඇත්ත දැන් අකුසලේ කතා කරන්නේ නැත්තම් අපි. අකුසලේ විපාක, ඒ කියන්නේ කාය දුස්චරිතය මේකයි කියලා කතා කරන්නේ නැත්තම්. කාය දුස්චරිතේ විපාක මේකයි කියලා කතා කරන්නේ නැත්තම් කාය දුස්චරිතය හඳුනන්නේ නෑනේ. හඳුනන්නේ නෑ නේද කාය දුස්චරිතයකට? හඳුනන්නේ කාය දුස්චරිතය මොකද්ද කියලා. එතකොට එක එක කෙනාට පුළුවන් කාය දුස්චරිතය මේකයි කියලා විවිධ විවිධ දේවල් කියන්නේ. එතකොට ඒකින් තමයි පුද්ගලයාගේ සීලෙ මනින්නේ. දුස්චරිතේ දැන් කාය දුස්චරිතය මේකයි, කාය දුස්චරිතේ විපාක මේකයි කියලා තේරුම් ගත්ත එක්කෙනා කාය දුස්චරිතය අතාරින්නේ නැද්ද? ඇයි? අර විපාකයට භය හට ගන්නවා. මම මෙහෙම ගියොත් නම් මට මහ විශාල විපතක් වේවි, මට මහා අනතුරක් වේවි, මට මහා පීඩාවක් වේවි, ඒ නිසා මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. කාය සුචරිතයයි කාය සුචරිතේ විපාකයි අහනකට ලොකු රැකවරණයක් හිතට එනවා. මට මේ කාය සුචරිතේ සුචරිත විපාක අහනකට ඇති වුණේම ආරක්ෂාවක්මයි හිතට ඇති වුණේ. මේක කරගත්තොත් හරි බය වෙන්න දෙයක් නැහැ, මේක කරගත්තොත් බය වෙන්න දෙයක් නැහැ කියලා. ඔබට එහෙම නෙමෙයිද වුණේ? කාය සුචරිතය අහනකට මේ කාය සුචරිතයේ ප්‍රගුණ කළොත් මම සුගතියේ උපදී, මං දුගතිය වටින්නේ නැහැ කියලා ආරක්ෂාවක් වගේ කන්නේ මේ දෙය තියෙන්නේ. ආන්න බලන්න. එතකොට ඒක හිත පැහැදිලා තමයි සුචරිතයේ දෙන්නේ, කාය සුචරිතයේ දෙන්නේ. කාය දුස්චරිතයේදී ඇති වෙන්නේ භයක්. අනේ මේවා මේවා වෙලා තියෙනවා, මේවා මේවා කියලා තියෙනවා, මේවා හිතිලා තියෙනවා, මේ ක්‍රමේ නම් වහාම අතාරින්න ඕනේ, මේක නම් පුරුදු කළා හරියන්නේ නැහැ, මේක නම් හරියන්නේ නැහැ කියලා එයා ඒ දුස්චරිතයට බිය වෙනවා. සුචරිතයට කැමති වෙනවා. සුචරිතයට කැමති වෙනවා. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ මේව පෙන්වා දුන්නේ නැත්තම් අපිට කොහින්වත් මේව අහන්න ලැබෙන්නේ නැහැ, ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව කාය සුචරිතයේ ඉස්සල්ලාම පෙන්වා දෙන්නේ. එක්තරා අවස්ථාවක පෙන්වා දෙනවා මහණෙනි, ඉස්සර මේ ශාසනයේ මුල් කාලේ ශාසනයට ඇතුළු වෙන ආයට මේක කරන්න එපා, මෙයින් වළකින්න, මේ විදියට හිතන්න, මේ විදියට කල්පනා කරන්න, මේ විදියට ගත කරන්න කියලා සිහි කරන්න විතරයි කියනවා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හරියට මේ අස්පයන්ට උපමා කරලා තියෙනවා. සමහර අස්පය ඉන්නවා කියන එහෙම. ඔන්න ඉස්සෙල්ලාම අස්පය අල්ලගෙන එනවා. ගැට ගහලා තියෙන ටික කාලේ. ඊට පස්සේ ඉස්සෙල්ලාම මොකද කරන්නේ? කට කැලියාව දානවා. කටකලියාව දානකොට එකපාරට ආසයට අමුතුයි කියන. ඊට පස්සේ ටික ටික මෙයා මේකට පුරුදු වෙනවා. ඊට පස්සේ අස්වැයාට හොඳින් කිව්වම මේක කරපම් පුතා. ආයි කසී ගන්න ඕනේ නැහැ කියනවා. මේක කරපම් කිව්වම කරනවා. ඒ මොයේ මොන අස්වැයාද? අජා ආජානීය අස්වැයා. අස්වැයන්නේ තියෙනනේ වර්ග. ඔව්. ඒ සුපිරි සුපිරි අස්වැය. ඒ කියන්නේ ඔව් සාමාන්‍යයෙන් මේ හොඳම වර්ගයේ අස්වැය. එයා මොකද කරන්නේ? එයාට යන්තම් පොඩ පොඩක් කියනකොට බොහොම ලස්සන තියා හික්මිලා යනවා. දඩබ්බර අස්වැය වෙනවා. ඒගොල්ලන්ට මොකද කරන්නේ? ඔව් හැමතිස්සෙම දඟලනවා. එතකොට කසින් ගහන්න ඕනේ. ඒ වගේ තමයි දුස්චරිතයේ පෙන්වා දෙන්නකට අර දඩබ්බරකම් නැති වෙලා යනවාද? සමහරු මට මතකයි ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මං ඉස්සරි බිබී හිටියා. මේ ධර්මය අහලා මට බය හිතුණා සංසාර ගැන. මම නැවතුණා. හරිනේ වැඩි. දමණේ වුණා. එහෙනම් බලන්න අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බවක් නැද්ද? ඇයි ඒ ධර්මය තුල අපි හික්මෙන්නේ නැද්ද? අදත් ඒ ජීවමාන බව තියෙනවා. ඒ ධර්මයේ ආචාර්ය වෙක්කිනාට ඉතින් දුස්චරිතය අඳුනන්නෙත් නැහැ, දුස්චරිත විපාක අඳුනන්නෙත් නැහැ. සුචරිත අඳුරන්නෙත් නැහැ, සුචරිත විපාක අඳුනන්නෙත් නැහැ. එයාට තියෙන ඉතින් කට තියෙනවට කියෝගෙන යන එක විතරයි. එහෙම නෙමෙයි මේක තියෙන්නේ. මේකේ බුද්ධ දේශනාවල් මනාකොට අපි හදාරලා දැන් බලන්න මේ කේසී සූත්‍රය විස්තර කරන ආකාරෙනි කොයිතරම් පැහැදිලිද. මේකේ කාය සුචරිතය, වාචී සුචරිතය, ඒකේ කායෙන් යහපත කරන, කායෙන් කරන යහපත මේකයි, වචනෙන් කරන යහපත මේකයි, මනසින් කරන යහපත මේකයි කියලා යහපත ඉගෙන ගන්නවා. ඊළඟට මේ යහපතේ විපාක මේවා කියලා විපාක ඉගෙන ගන්නවා. ඊළඟට ඔව් කයින් කරන අයහපත් දේවල් මේවා, වචනෙන් කරන අයහපත් දේවල් මේවා, මනසින් කරන අයහපත් දේවල් මේවා, මේවා තමයි මෙහෙමයි අයහපත් දේවල් වල විපාක කියලා පෙන්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පුදුම විදියට මේ බුද්ධ දේශනාවල සම්පූර්ණ තියෙන්නේ මේ පුරිස ධම්ම සාරිතී ගුණේ තමයි. බුද්ධ දේශනාවල ඒවස් විස්තර කරන බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී මහණනි මම බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. මේ අනුත්තර වූ නිර්වාණ අවබෝධයට මේ නිරය ත්‍රිසං යෝනියේ වැටිලා ඒ වැටීමේ අනතුර තරම් වෙන දෙයක් මම බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. එතකොට බලන්න කොයිතරම් මේක බරපතලයිද. ඊළඟට අර සමහර අවස්ථාවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි මා දැකලා තියෙනවා ච පස්සායතනික කියලා නිරයක්. ඒ නිරේ තියෙනවා යම්කිසි රූපයක් දැක්කනම් ඒ දැක්කට පස්සේ බියක්, තැතිගැනීමක්, දුකක්මයි උපදින්නේ. ශබ්ද යහනකට බියක්, තැතිගැනීමක්, දුකක්මයි උපදින්නේ. නාසයට ගඳ සුවඳ දැනෙනකොට බියක්, තැතිගැනීමක්, දුකක්මයි උපදින්නේ. දිවට රස දැනෙනකොට බියක්, තැතිගැනීමක්, දුකක්මයි උපදින්නේ. කයට පහස දැනෙනකොට බියක්, තැතිගැනීමක්, දුකක්මයි උපදින්නේ. සිතට අරමුණු සිතෙනකොට බියක්, තැතිගැනීමක්, දුකයිමයි හිතෙන්නේ. මහණෙනි මේ ච පස්සායතනික නිරේ කියන එක මම දැක්කා කියනවා. ඊළඟට කියනවා මහණි මම දැක්ක ච පස්සායතනික සුගතිය. එයින් රූපයක් දැක්කොත් සතුට සොම්නසක් විතරමයි කියනවා. කණින් ශබ්දයක් ඇහුනොත් සතුට සොම්නසක් විතරමයි කියනවා. මේකේ ආයතන හැන්න විස්තර කළා කියනවා මහණෙනි මේ දෙකෙන්ම අපි බේරිලා ඉන්න වෙලාව කියනවා. ඇයි අරකට අහුනොත් කිසි දෙයක් කරන්න බෑ. බයයි, තති ගැනීමයි, දුකයි, වේදනාවයි. අරකට ගියත් කරගන්න බෑ, සැපේට අහු වෙනවා. මහණෙනි මේ දෙකෙම බේරිච්ච වෙලාව කියනවා මේ. එතකොට බලන්න නුවණ තියෙන කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න හොඳම අවස්ථාව. දුෂ්චරිතය බැහැර කරන්න හොඳම අවස්ථාව. සුචරිතය දියුණු කරන්න හොඳම අවස්ථාව. ඉතින් වෙලා තියෙන මේක තම තමන් විසින්ම හිත හිතා තම තමන් හැදෙන්න ඕනේ. තම තමන් හිත හිතා තම තමන් හැදෙන්න ඕනේ. අපි ගොඩාක් පුරුදු වෙන්න ඕනේ මේ සුචරිතයට සතුටු වෙන්නයි. සුචරිතේ විපාකයි. නමුත් අපිට ගොඩාක් දුරට අර හිත බර වෙලා තියෙන්නේ දුෂ්චරිතය නිසා. අපට අර සුචරිතේ විපාක නෙමෙයි ඔළුවට වදින්නේ. දැන් අපි ගත්ත දිව්‍ය ලෝක විස්තර ඊළඟට යාමේ තුසිතේ නිමානති පරිනිම්මිත වස්වති බ්‍රහ්ම ලෝක ගැන විස්තර කියාගෙන යනවා කියලා අපි කිව්වහම මේක ඉතින් ගන් එච්චර වදින්නේ. නිරය ගැන කියන එකට මෙහිම නිරිසත් වෙනවා. බඩගිනි කිව්වම ඉඳපන් ඔබට කියලා ඈ ඔව් අර කොකු දාන ඇදලා අරගෙන කට පළල් කොල්ල ගිනි ගුලි දාන අම්මෝ කියලා ඔන්න යා. ඒකවත් තමයි ආන් ඒක විතරයි යාට වදින්නේ. පේත වස්තු විමාන දැන් දිව්‍ය ලෝක විස්තරේ තියෙන විමාන වස්තු. නමුත් දිව්‍ය ලෝක විමාන වස්තු වලට වඩා හිතට වදින්නේ ප්‍රේත වස්තු ටික කිව්වට පස්සේ තමයි. ප්‍රේත ඉන්නේ කතන්දර විස්තරය වට පස්සේ දැක්කද මේ ප්‍රේත වස්තු වල තියෙන කතා? ඒගොල්ලන්ගේ කැම්බීම ලිස්ට් එක දැක්කද? කැම්බි ලිස්ට් එකේ තියෙන මිලිම අර මිනිසු මිනි පුච්චන තැන් වල ගලන වුරුණු තෙල් ප්‍රේතී පොරකක බොනවා කියන. ශරව, ලේ, සොටු, සෙම, ඊළඟට දරුවන් වදන තැන් වල ගලන ජරාව මෙව කියන ප්‍රේතීන් ආහාර. ඒක විස්තර කරන්නේ මට මතක හිටිට අර සරුවිත් හාමුදුරන්ගේ අම්මා විලා ආත්ම භව පහකට කලින් හිටපු එක්කෙනා තමයි විස්තර කරන්නේ. අනේ මේවා මේවා අපි කකා හිටියේ කියලා. අපි හිතන්නේ පෙරේත ලෝකේ කිව්වා මෙහෙම එකක් නෙමෙයිනේ. ඒ විස්තරය බලන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ. ඉතින් මේවා දිහා බලනකොට ඔන්න කම්පා වෙනවා. මේකින් ගැලවෙන්න ඕන කියලා හිතිනවා. නැත්තම් අපි හිතේ ඇති වෙන්නේ මොකද්ද? ප්‍රමාදයක්මයි. ප්‍රමාණනේ ඒගොල්ලන්ට එහෙම වුණාට අපිට එහෙම වෙන්නේ නැන්නේ. නේ? ඔව් මට නම් එහෙම වෙන්නේ නැන්නේ. කියලා හැමතිස්සෙම තමන් ගැන හිතෙන්නේ තමන්ට එහෙම වෙන එකක් නැහැ. අනිත් එක්කෙනාට එහෙම වුණාට තමන්ට එහෙම එකක් නැහැ කියලා. තමන්ට එහෙම තමන්ටත් එහෙම වේවි දෝ කියලා හිතින්නේ මේ කර්ම කර්මඵල විමසන්න විමසනකට විතරයි. අද විමසන්න ඕනේ අනාත්ම විදියට. අනාත්ම විදියටයි කියන්නේ. ආ මේ කර්මයේ විපාක මේ විදියට හැදෙනවා මේක මට නවත්තන්න බෑ. මේක අනාත්ම දෙයක්. තමාගේ වශගේ පවත්වලා බේරන්න පුළුවන් එක. අන්න එතකොටයි බය ඇති වෙන්නේ. මේකෙන් මිදෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් හිතේ නෑ මට පුළුවන් මේ ඔක්කොම යටපත් කරගෙන මං කුසල අරමුණක් හිතා ගන්නම් කියලා. එයා තමන්ට ඕන හැටියට මේක හිතන්න පුළුවන් කියලා හිතනවා. ඒක නෙමෙයි තියෙන්නේ. මේක තමන් කරන ක්‍රියාවට අනුව හැදෙන එක. එහෙනම් තමන් විසින් ආයෙලට බලා ගන්නම් කියන එක නැතුව මොකද කරන්න ඕනේ? තමන් විසින් මේ ක්‍රියාව, ඒ කියන්නේ යහපත් ක්‍රියාව වර්ධනය සුචරිත වර්ධනයක් කරන්න ඕනේ. දුස්චරිතෙන් බැහැර වෙන්න ඕනේ. අන්නේම බැහැර වෙනකොට සුචරිතයේ වර්ධනය කරනකොට තමන්ගේ ජීවිතයේට තමන්ව රැකගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේක අඩු ගණනේ අපි තම තමන්වත් රැකෙන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ ගෙදර ආයතන දන්නා යාළු මිත්‍රාදීන්ට මේ ඇත්ත தත්ත්වය පැහැදිලි කරලා දෙන්න. දැන් ওই කේසි සූත්‍රයේ ඒක තමයි. දැන් ওই කියන්නේ බෙල්ල කපාගෙන මැරුණලු තමන්ගේ අතින් බෙල්ල කපාගෙන ඒ පිහිය මිටි මොලවගෙන මැරුණලු. එතකොට ඉතින් කොහේද උපදින්නේ? දැන් මෙහෙමයි මම කියන්නේ. දැන් ඒ වගේ වැරදි අඩුපාඩු කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි මේ ටීටීකින් බලන්නේ මරණ තාලේ. අර බිල්ලාඩන් මරණ හැටි. ඇමරිකාවේ මරණ හැටි. ඉතින් මැරිලි ඉවරයක් නැහැනේ. මැරිලි ඉවරයක් නැහැ. තවන් මරනවා. දැන් හිට අනිද්ද තව කොහොම මරන්න පටන් ගන්නේ දන්නේ නැහැ. ඒ දැන් කියලා තියෙනවනේ පටන් ගන්න හදන දකුණෙන් කියලා. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරයිද දන්නේ මේ මැරිලි. ඉතින් මේ මොකද හේතුව? දුෂ්චරිතය මේකයි කියලා පෙන්වා දෙන්න කෙනෙක් නැහැ. දැන් මේගොල්ලෝ එක එක ආගම් වලට හේතු වෙලා ඉන්නේ. එක එක ආගම් වලින් ඒගොල්ලෝ පෝෂණය වෙන්නේ. නමුත් මේ ආගම් වල විස්තර වෙන්නේ නැහැ නේ. දුෂ්චරිතය මේකයි, දුෂ්චරිත විපාක මේකයි. සුචරිතය මේකයි, සුචරිත විපාක මේකයි. දුෂ්චරිතය සුචරිතය මේකයි, දුෂ්චරිත සුචරිත විපාක මේකයි. විස්තර වෙන්නේ මොකේද? බුද්ධ දේශනාව විතරයි නේ. වෙන කිසිම දේශනාවක නැහැ. අනිත් තැන් වල තියෙන මේ සමහර ආගම් වල විස්තර කරනවා මේ මොකද්ද? ඒ ආගම වෙනින් තවක් කෙනෙක් මැරුවාම ඒක තමයි කියලා සුගතිය යන්න තියෙන්නේ. එතකොට සුගතිය යන්න වෙන්න තියෙන්නේ දුස්චරිතය. එතකොට ඒ දුස්චරිතය සුගති මාර්ගයක් කියලා එයා හිතුවා. සමහර ආගම් වල ගියක් ගෙව දෙන්නට හරකෙන් මරනවා. මරලා හිට මේ කට්ටියකෝ බෙදාගෙන කරනවා. මේ ප්‍රාණඝාතී සුචරිතයද දුස්චරිතයද? මේ දුස්චරිතයේ යෙදිලා ඊරෝසි දුස්චරිත අනුමෝදන් කරන දන්නේ නැහැ. දුස්චරිත දන්නේත් නැහැ. දුස්චරිතයි දුස්චරිත විපාක දන්නේත් නැහැ. කරන්න දෙයක් නැහැ. එතකොට දැන් අපි මේ දුස්චරිතය හඳුනාගත්ත වෙලාවේ, දුස්චරිත විපාක හඳුනාගත්ත වෙලාවේ, සුචරිතය හඳුනාගත්ත වෙලාවේ, සුචරිත විපාක හඳුනාගත්ත වෙලාවේ අපි මොකද කරන්න ඕනේ? දුස්චරිතේ බැහැර කරන්න ඕනේ. එතකොට දුස්චරිත විපාකත් බැහැර වෙනවා. සුචරිතේම දිනු කරලා ගන්න ඕනේ. එතකොට සුචරිත විපාක අපට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සුචරිත විපාක අත්විඳින්න ලැබෙන්නේම ඒ නිසා. එතකොට අපිට මේ දුර්ලභ අවස්ථාව දැන් මේ උදා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් නැත්තම් අපි දන්නවා අපේ රටේ ওই ධර්මදේශනාවලදී විශේෂයෙන්ම වෙන්නේ සමාජ ධර්මදේශනා කියන්නේ ධර්මදේශනා නෙමෙයි කොමඩි. කොමඩි කියන්නේ ඈ විකට නළුවෝ හිනස්සනෝ. එතකොට අර ඒවට පුරුදු වෙනවා. සමහරුන්ගේව අඳු වුණා, බනිනවා. එච්චර ධර්ම කතාවල් නැහැ. ඉතින් ඒ නිසා සුචරිතේ දුස්චරිතේ හොයාගන්න බැරි තත්ත්වයක් දැන් රටේ තියෙන්නේ. බොහොම හොඳයි සියලු දිනාටම මේ කේසි සූත්‍රේ කියවන එක. මේ කේසි සූත්‍රෙන් අපිට හොඳට තේරුම් ගත හැකි ගෞතම බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්ම සාරති වුණේ කොහොමද? ඒ පුරුෂ ධම්ම සාරති බුදුරජාණන් වහන්සේ හොඳිනුත් දමණය කළා තියෙනවා, සැරපරුස විදිහනුත් දමණය කළා තියෙනවා. ඒ දෙකෙන්මත් දමණය කළා තියෙනවා. දමණය වෙන්නේ නැතිව අයින් කරලා තියෙනවා කියලා. දැන් අපි දන්නවනේ හොඳට අර මේ ඡන්න හිමියන් දැක්කනේ දමණය වෙච්ච තැන. ඇයි හොඳින් දමණය වෙන්නේ නැහැ? නරකින් දමණය වෙන්නේ නැහැ. බුදුරජා ආනන්ද හැඳුතු ස්වාමීන් වහන්සේ මොකද කරන්න කියලා ඇහුවා. මොකද කිව්වේ? බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කවුරුත් දැන් අහලවත් නැහැ. එතකොට මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් අහ මොකද දැන් මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ කියලා ඇහුවා. අවවාදාන ශාසනය මුකුත් කරන්න එපා කිව්වා. ඒයිට ඕන එකක් කියාපුවාවේ ඔගොල්ලෝ මුකුත් කියන්න එපා ඉන්න කිව්වා දැනට. බොහොම කියලා. ඊට පස්සේ කිව්වා දැන් මේක කොහොමද මේ කියන්න බෑ කිව්වා. එයා හරි සැරපරුසයි කිව්වා. තනියම යන්න එපා කිව්වා පිරිසක් එක්ක යන්න කිව්වා. ඊළ සංඝයා විසින් මෙන්න මෙහෙම සම්මත කළා කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාල ආනන්ද හැඳුරු අනිස් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා දැනුම් දුන්න මේ ආයුෂ්මත් ඡන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා සංඝයා විසින් බ්‍රහ්ම දණ්ඩණිය ඔබට නියම කරනවා කියලා බ්‍රහ්ම දණ්ඩණිය නියම කරන්න. මොකද්ද බ්‍රහ්ම දණ්ඩණිය කියලා ඇහුවා. ඇහුවම කිව්වා බ්‍රහ්ම දණ්ඩණිය කියන්නේ ඔබ වහන්සේට පුළුවන් ඕන කෙනෙක්ව කතා කරන්න. හැබැයි අනිත් කාගේවත් අවවාදන ශාසන කතා බත නැත. අනේ එහෙනම් මං ඉවරයිනේ කියලා සිහිනෙතු වැටුණා. එතන තමයි ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ගාවට මෙයා ගියා යත්. අනේ ස්වාමින් වහන්සේ මට ආවාද කරන්න ආවාද කරන්න කියලා. ඒ කවුරුත් ආවාද කරන්න එක එක්කෙන ළඟට යනවා. ආනන්ද හාමුදුර ළඟට වැඩියා. ආනන්ද ස්වාමින් වහන්සේ ළඟට ගිහලා අනේ ස්වාමීනි මට ආවාද කරන්න කිව්වා. එතකොට ආනන්ද හාමුදුර උදාල හරි ඔබ ජයගත්තා කිව්වා. ඔබ මානහොල බින්දා. දැන් ඔබ ධර්මය අවබෝධ කරන්න සුදුස්සෙක් කිව්වා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්න තියෙන මහා විශාල බාධාවක් තමයි මාන්නය. ඇත්ත පෙනිපෙනී ඇත්තට ගරහනවා මාන්නේ තියෙන එකනවා. දැන් ඒ චතුරාර්යහත්ට අපහාස කරනවා දැන් අහන්න හම්බෙන්නේ ඔබට රූපයෙන්ින් එහෙම. එතකොට වෙනවනේ මේ අනතුරු. එතකොට බලන්න මේ මාන්නේ විසින් පුද්ගලයාට කරන දේවල්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ නිහතමානීව අපි දිනු කරගෙන අර උදේ අපි පෙන්වා දීපු ආකාරයට නාථ කරන ධර්මයන් අපේ ජීවිතය ඇති කරගෙන එතකොට මේ දුසිරිතත් දුසිරිතේ විපාකයටත් බය වෙලා සුචරිතයටත් සුචරිතේ විපාකයටත් කැමති වෙලා සුචරිතයත් සුචරිතේ විපාකත් ලැබෙන විදිහට ජීවිතේ දිනු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගැනීමේ වාග්ය උදා වේවා සාදු.